පදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ ඒ සරුවක්ඥන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවා මහියංගනයෙහි ශ්‍රී ලංකා දීප වාසීව සිටි නානා ප්‍රදේශ වාසී යක්ෂ සේනාවක් එකතු වී සිටි අවස්ථාවේදී ඔවුන් බුදු බලයෙන් බුද්ධ තේජසින් දමනේ කොට ඒ ඇත ශ්‍රී ලංකාවට වඩා සැපවත් ගිරි දිවෙනති අවන් ලැබුවා. ඒ අතරතේ සුමන සමන් දෙව් රජානම් ප්‍රධාන දිව්‍ය රාජ මණ්ඩලයගේ බණ ඇසුවා. සුමන සමන් දිව්‍ය රාජානෝ සෝවාන් ඵලයට පත් වුණා. පූජනීය ජීව කේශ ධාතු මිටක් ලබාගෙන ඉන්ද්‍රනීලමය මාණික්කමය චෛත්‍යයන් වහන්සේ නමක් ගොඩනංවා තැන්පත් කරන්න යෙදුණා. අද දුරුතු පුර පසළොස්වක් පොහෝ දවසේදී අනිමිතිවද උත්සව පවත්වනු ලබන මහියංගන චෛත්‍ය රාජන් වහන්සේ පිහිටා තිබෙන්නේ සුද්ධ භූමියෙහි. එම සරුවඥන් වහන්සේ එදින අහස වටා ශ්‍රී ලංකාව වටා තෙවිතක් බුදුදස් ධාරා විහිදුවා ශ්‍රී ලංකාවට ආශිර්වාද කරන්ට යෙදුනේ මහා කරුණාවෙන්. එමේ සරුවඥන් වහන්සේගේ සංකානේ තුල පවත්නා වූ මහා කරුණාව මාතෘකා කොටගෙන සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසින් ධර්ම සේනාධිපති අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසින් විග්‍රහය කරන ලද මහා කරුණා සමාපatti ඥානයෙහි ඵලමේන දහම් ප්‍රදයයි මේ මාතෘකා කරන්න යෙදුනේ. එනිසා තුන් ලෝක ධාතුවට අසීමිත කරුණා ධාරා විහිදුවා වදාළ ඒ සරුවඥන් වහන්සේගේ අති උත්තරීතර වූ මහා කරුණා ගුණයට නමස්කාර කරමින් අපි මේ දහම් ප්‍රදයට සාවධානව සවන් දෙමු. අද විශේෂයෙන් ශ්‍රී ලංකා අධ්‍යාපන වාසීන්ද පමණක් නෙමෙයි සමස්ත ලෝක සත්ත්වයාටම අභිනව වර්ෂයක් උදා වූ අලුත මේ දුරුතුපර පසළොස්වක් බොහෝ දවසේ අහඬ ලැබෙන දහම් ප්‍රදේ බැවින් මේ අවස්ථාවට බොහෝම ගෞරවයෙන් සවන් දෙමු. අපේ සරුවඥන් වහන්සේගේ සංකානෙහි පවතිනවා දෙවියන් සහිත සමස්ත ලෝකේ කිසි කෙනෙකුට නොපිහිටෙන පසේ බුදුවරයන් වහන්සේලාට රහතන් වහන්සේලාටවත් නොපිහිටෙන විශේෂ ප්‍රඥා සම්භාර රාශියක් එයින් හයක් කියනවා සත් අසාධාරණ ඥාන කියලා. එයින් හතරවෙනි එක තමයි මහා කරුණා සමාපatti ඥානය. සෑමදාම අලුයම සරුවඥන් වහන්සේ මේ මහා කරුණා සමාපත්තියට දොළොස් කෝටි ලක්ෂ වාරයක් සමාදිනවා. එවැගේම ඉන්නතුරුව ගන්ධ කුටියේ සිට දසදහසක්වලේ කෙළවර දක්වා බුදු ඇසින් බලවදාරනවා. එවැගේම සංජා විරේබස යන වේලාවේදී නැවතත් දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමාදිනවා. එයින් නැගී බුදු ඇස විහිදුවනවා දසදහසක්වලට. එදවසේදී මඟඵල නිවන් සුව ලබන්නේ සුදුසු අය ඒ බුදු ඇසට මෙවි පෙනී යනවා. ඒ මහා කරුණාවුන් වහන්සේ පවත්වන ආකාර 89ක් බුද්ධ දේශනාවේ සඳහන් වෙ තියෙනවා. නමුත් මහා කරුණාව දවසකට මේ විදිහේ 22 කෝටි ලක්ෂ වාරයක් පවත්වනු ලබනවා. ඉතින් මොනතරම් ආශ්චර්ය සංකාණයක්ද සරුවඥන් වහන්සේගේ ඒ සාන්තිකර සංකාණයේ ඒ මහා කරුණා ගුණයට අපේ නමස්කාරය වේවා. මෙතන සඳහන් වෙන වැදගත් අර්ථයක් ආදිත්තු ලෝකසන්නිවාසෝති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්‍යේසු මහා කරුණා ඔක්කමති. ලෝකසන්නිවාසෝ කියන්නේ ලෝක සත්‍යයට සමස්ත ලෝක සත්‍යයට පොදු නමක්. ලෝක කියන්නේ ඇත්තට අනිත්‍ය ප්‍රතම් භවග්‍රේ දක්වා ඇති භූමිතල 31ක් එවාගෙම උඩ යට සරස අනන්ත සක්වල ඔක්කොම ලෝක ධාතු හැටියට හඳුන්වනවා. ඒ සියලුම ලෝක ධාතු වල සැරිසරන්නේ මේ ස්කන්ධ පංචකයක් ඇති සත්ත්ව ප්‍රජාවක්. මේ සත්ත්ව ප්‍රජාව ගැන සරුවඥන් වහන්සේ දුටු ආකාරය මේ සූත්‍ර පාඨයෙන් කියවෙනවා. ලෝක සංනිවාසෝ මේ ලෝක සත්වයා ආදිත්තෝ ගිනිගෙන දැල් වෙනවා. ගිනිගෙන දැල් වෙනවා. මේ ගින්න නිවන්නට තමන් වහන්සේ වැනි සරුවඥන් වහන්සේලා හැර ලෝක කිසිම සාතුරුවරයෙක් නැති බව උන්වහන්සේ දකිනින් මහා කරුණා සම්මෝතර සමාදිනවා. ඒකයි මේ අදහස. ආදිත්තෝ ලෝක සංනිවාසෝති. ලෝක සංනිවාසයා ලෝක සත්වයා ගිනිගෙන දැල්වෙනවා. ගිනිගෙන දැල්වෙනවා. මේ නිවන්නට සමතේ ලෝක කිසිවෙක් නැතයි කියලා පස්සන්තානං නුවණින් දකින්නා වූ බුද්ධානම් භගවන්තානම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ සන්තානයෙහි මහා කරුණා ඔක්කොමකේ මහා කරුණා සමවත සමාදිනවා. ඒක ආචාර්ය සිද්ධිය. සැබවින්ම ලෝක සත්‍යා ගැන සරුවක්යන් වහන්සේ විවිධාකාරයෙන් නුවණින් දකිනවා. එයින් එකක් තමයි මේ ලෝක සත්‍යා ගිනිගෙන දැවෙනවා කියේ. මොකක්ද මේ ගිනිගෙන දැවෙනවා කියන්නේ? කවුරුත් හිතන්නේ මොකක්ද මේ ලෝක සත්‍යාගේ දැල්වෙන ගින්න කියන එකනේ. ඇත්තෙන්ම ලෝක සත්‍යා මහා ගින්නකින් දැල්වෙනවා. ඒවා කියනවා නම් වශයෙන් 11ක්. එයින් තුනක්ම කෙලෙස් ගිනි. අටක්ම දුක් ගිනි. කෙලෙස් ගිනි හැටියට හඳුන්වනවා රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න. දුක් ගිනි හැටියට හඳුන්වනවා ජාත ගින්න, ජරා ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක්ඛ ගින්න, දෝමනස ගින්න, උපායාස ගින්න. මේවා ගින්න නමින් හඳුන්වන්නේ සරුවඥන් වහන්සේ නිකන් නෙමෙයි. ගින්නක් කියන්නේ අසු වෙන දේ දවාලන තේජස. මොනතරම් දරදම්මත් ඔක්කොම ඒක අලු කරලා දානවා. ඒ විදිහට අහු වෙන සියල්ල දවාලන අලු කරන සුළු ස්වභාවයට මෙතන ගින්න කියලා අපි කියනවා. ඒ වගේ මේ ස්කන්ධ පංචකයේ මේ මහා ගිනි 11කින් නිතරම දැවෙනවා. ඒ දැවීමේ නිමාවක් නැවතත් මේ ස්කන්ධ සංතතය ඔය දැවීමෙන් පෙළීමේ යුතු පරම්පරාවකින් පවතිනවා. පටිච්ච සමුප්පාදයේ සඳහන් වන හේතු ප්‍රතිසම්බන්ධතාව උද. එනිසා සරුවඥන් වහන්සේ මහා කරුණාවෙන් හිතනවා මේ විදිහේ 11 මහා දුක්ගින්නකින් දැවෙන මේ ලෝක සත්‍යවා නිවාලන්නට තමන් වහන්සේ සොයා ගන්නා ලද සතර මඟ ඵල නිවන කියද මේ නවලෝතුරා ධර්මයේ හැර වෙන සිසිලක් ඇත්තේ නැහැ කියන කුණවාසේ දැනගෙනයි ඒ විදිහට මහා කරුණා සමවතර සමාදින්නේ. මෙතන කරුණාව කියන තේරුම අපි සලකා බලමු. පරදුක්ඛේ සති සාධූනම් හදේ කම්පනම් කරෝති ති කරුණා. අනුන්ගේ දුකක් ඇති තැන සත්පුරුෂ උතුමන්ගේ හද සංකානය කරුණාවෙන් තෙත් වෙන බව, කරුණාවෙන් මුරුදු වෙන බව, උණු වෙන බව ඉස්සර කියන වෙඳුරු පිටක් මෙන් උණුනා කියලා. ඒ කියන්නේ වෙඳුරු පිට මේ ජීතෙන් හදා ගන්න තියෙන වෙඳුරු පිට යන්තම් රස්නේ දැනෙනකොටම ඒක උණු වෙනවා. ඒ වාගේ හද සංකානය මුරුදු භාවයට පමුණුවන අනුකම්පා සාගත බවට පමුණුන ස්වභාවයටි කියනවා කරුණාව කියලා. එවාගෙම දුක්ඛිතේසු පසාරියති ති කරුණා. දුකක් ඇති අය දකිනකොට ඔහු කෙරෙහි බලවත් කරුණා බැල්මින් බලනවා. එවාගෙම හිත පතුරවනවා. අනේ මේ දුකින් අත මිදේවා කියලා හිතෙනවා. ඒකත් එහි කරුණාව කියලා හඳුන්වනවා. ඊට අරමුණු වෙන්නේ දුකටපත් වූ සත්වයන්. එවාගෙම මේ ස්වභාවයේ එහි එයින් කෙරෙන කෘත්‍ය සම්පත්තිය හැටියට හඳුන්වන්නේ අතුන්ගේ දුක නිවාලන ස්වභාවය. එවාගෙම දුක්ඛිත සත්‍යයන් තමයි අරමුණ. එතකොට මේ කියන්නේ කරුණාව බුදුරජාණන් වහන්සේට තියෙන ලෝවැස කිසිම කෙනෙකුට නොපේන කරුණාවක්. ලෝවැස සත්‍යව හිතන්නේ ඉස්සරහදී තියෙන කෙනෙක්, වැඩේ අමාරුවක් තියෙන කෙනෙක්, අත්පාසින්දුනු බිඳුනු කෙනෙක්, එවාගෙම අනතුරකටපත් වූ කෙනෙක් දුටුවෙත කරුණාව හිතෙනව නැනවත් අය. නමුත් එපමණක් නෙමේ සරුවක් යන් වහන්සේ හිතන්නේ දෙවොල වෙන්න දෙවියන්, බඹල වෙන්න බ්‍රහ්මයන් පවා මේ දුකින් පෙළෙනවා නේද? ඒ මොනවාද දුක? මේ කියන 11 මහා ගින්නෙන් දැනෙන දුක. මේකෙන් නිවාලන්නට ඕනේ. මේකෙන් නිවා දැම්මොත් තමයි ඒ ඇත්තෝ සදාකාලික සැනසීමේ සැනසෙන්නේ කියන එකයි උන්වහන්සේ දසින කරුණාව. සමාහත පස්පව් කරමින් දසා කුසල් කරමින් කජසප විඳින ඇත්තෝ දකිනවා. ඒ වෙලාවෙත් උන්වහන්සේ නැ අපි ඉදිරියේ ඉන්න මිනිස්යන් විතරක් නෙමෙයි මේ කුරු කුහුඹුවන් මැසි මඳුරුවන් පවා පෙර ජාතිවල අපේ අනන්ත වාරවල නෑයෝ. අපේ දෙමෝපිය අපේ සහෝදර සහෝදරියෝ යටත් පිරිසෙන් මේ මඳුරුව බොහෝසෙන් මිනිස්යන් දිහිරයාද කරනවා. ඒ මඳුරුවන් නසන්න බොහෝම වැඩ කරනවා. දෙහෙත් ගහනවා. නමුත් ඇත්ත වශයෙන් අපිත් ඔයගේ අනන්ත වාරවල මඳුරුව වෙලා හිටියා. ඔය මඳුරුව තනන්තරවාන මිනිස්යන් වෙලා හිටියා. අනන්ත වාරවල සද්දේ රජ වෙලා සක්විති රජ වෙලා බඹලොවත් හිටියා. සංසාර දෝෂයට මේ මඳුරුව වෙනවා. මේ තරහා කෙරෙමට පත් වෙන මේක තමයි සතර ස්වභාවය. එනිසා තමාට හිතසුව කැමති හැමදෙනා විසින් කළ යුතු වන්නේ ඇහැට පේන නොපෙනෙන කිසිම සත්‍යයකට හිංසාවක් නොවන හැටේට මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට නමස්කාර කරමින් සත්‍ය හිංසාවෙන් වැළකීමයි. පින්තුනි, එක කුඩා සතෙකු ඝාතනය කිරීමෙන් මුළු ලෝකෙටම අකුසලයේ බෙදී යනවා. ඒ කොහොමද බලන්නේ? අපේ ලංකාවේ වැඩි හිටියා නේද කල්යාණ කිස්ස රහතන් වහන්සේ. කැලණි කිස්ස රජුරුවන්ගේ කාලේ කැලණි කිස්ස රජුරුවන්ට එතුමාගේ සහෝදරයාටත් අකුරු ගැන්වෙත් මේ රහතන් වහන්සේ. ඒ රජතුමා තමන්ගේ ඒ ආචාර්යයන් වහන්සේ වෙන්නේ කැලණි කිස්ස කල්යාණ කිස්ස රහතන් වහන්සේට හැමදාම ගෙදර දානේ ආරාධනා කළා. ඔය අතරතුර පුදුම දෙයක් වුණා. ඒ රජතුමාගේම සහෝදරයා කජ බිසව සමග අයිතු සම්බන්ධයක් ඇති වෙලා ඒක රජතුමාට දැනගන්න ලැබුණන් පස්සේ වහාම මේ සහෝදරයා රතින් එහා මෙහා සංගදී ගියා. ඒ අතරත ඔහු ලිපියක් ලෑස්ති කරලා චරපුරුෂයෙකු පැවිදි කරවලා මේ රහතන් වහන්සේගේ පිටුපසින් ඒ රජවාසයට යන්න සැලැස්සුවා සාමාන්‍ය බිස්සුවක් හැටියට. රජතුමා හිතුවා මේ රහතන් වහන්සේ දන් අඳුරන ස්වාමින් වහන්සේ නමක් වෙන්න ඇති කියලා. රහතන් වහන්සේ හිතුවා රජතුමා දන් අඳුරන කුලූපක බිස්සුවක් වෙන්න ඇති කියලා කතා නැතුව දානෙට වැඩියා. දාන වන්දලා ආපහු දෙතක් වෙනකොට රජතුමා රජ මෙහෙසියයි දෙන්න පසු ගමන් ගියා ටික දුරක් මාලිගාවෙන් දැහැලා. ඊළඟට ආපසු සමුගෙන රජතුමා රජවාසල පැත්තට හැරිලා එනකොට අර චරපුරුෂ චීවර ධාරියා අර ලියුම වීසි කරා විසවට අහුලගන්න. ඕක රජුරුවන්ට ඇහිලා වහා මේ කතට අරගෙන දැල්වා මේ රහතන් වහන්සේගේ අකුරු. රහතන් වහන්සේගෙන් රජුරෝයි තමන්ගේ සහෝදරය ඉගෙන ගත්තේ. එනිසා ඒ සහෝදරතුමාගේ අකුරු රහතන් වහන්සේගේ අකුරු හා සමානයි. රජතුමා අස්ථාන කෝපයක් ගත්ත රහතන් වහන්සේගෙන මේ විදිහේ අයුතු ලිපියක් මේ භික්ෂුන් වහන්සේ මෙහෙම යදුවනේ කියලා අර චරපුරුෂයා යන්න ගියා අල්ලගන්න බැරි වුණ. අනේ මේ රහතන් වහන්සේ අල්ලගෙන තෙල් කතාවේ මේ දාලා පින්වන් කෑවිවා. මොනතරම් පුදුම පාපයක්ද රජුරුවන් සිද්ධ කරගත්තේ. දෙවියොත් කෝප වෙලා මහා සාගරයේ ගැලුවා ශ්‍රී ලංකාවට. කොච්චරද ගව් හතක් දොරට පස්නුදම් සීගානක් විනාශ කළා. එවෙලාවේ නේද පින්නතුනි අර දේවී කියන රාජකුමාරිකාව මේ රට ජාතිය වෙනුවෙන් මුහුදට දිවිවෙنده මුහුදට පත්ුණේ ඇරුවකින්. ඉතින් ඒ රහතන් වහන්සේ ඇයි මේ තෙල් කතරේ මේ ත්‍රිණුවම් පාන කරම අකුසලයකට මූණ පෑවේ? පින්නතුනි තාම ස්වල්ප අකුසලයක්. බලන්නේ මේ අකුසලයේ බෙදී යන හැටිනේ. ඈත අතීතේ කාලෙක උන්වහන්සේ බොහෝ කුසල් පාරමී පුදාගෙන නතරත ගොකුළු ළමයෙක් වෙලා ගොකුළු දරුවෙක් හැටියට ජීවත් වුණා. ඒ අතරත ගවගානේ කිරි දොවලා ඒ කිරි උණු කරන වෙලාවේ උණු කරන් ඉස්සෙල්ලා කිරි හට්ටියට නැස්සෙක් නැතුණා. මේ නැස්ස ගොඩ දාන්න තිබුණා. මේ නැස්ස ගොඩ දාන්න නැතුව මොකද කියේ මැරිච්චාවි කියලා කිරි උණු කෙරුවා. ඉතින් නැස්සා කිරිත් එක්ක කැම්බිලා මැරුණා. මේ අකුසලයේ පුංචි නේද? නමුත් පුංචි අකුසලයේ මොනතරම් භයානකද? ඒ ගොකුළු ළමයා ඒ කාලේ ඒ පාපෙන් අවීචයේ උපන්නා. අවුරුදු කෝටි ගාණක් දුක් විඳලා විඳලා තමයි නැවත නැවත ආවේ සුගතියකට. පෙර ගොඩාක් පින් තිබිච්ච නිසා කුසල් තිබුණා. උන්වහන්සේ බොහෝ කුසල් කරපු කෙනෙක්. මේ ස්වල්පත් හැරද්දක් උනේ. නමුත් මිනිස්සෙක වශයෙන් ඊට පෙර වාර 499 වාරයක් තෙල් කටාරමේ මරුන් කඳ ලැබුණා. එතකොට තෙල් කටාරමේ මරා දැම්මේ කවුද? මිනිස්සුනේ. මනුෂ්‍යයන් විසින් මේ මරණය සිද්ධ කොන් ලැබුවේ ඒ සියල්ලන් දෙතොට මනුෂ්‍ය ඝාතන අකුසලේ නේද නැස්සා මැරීමේ අකුසලේ මුන්වහන්සේ වින්ද නමුත් උන්වහන්සේ නිසා මොනතරම් පිරිසක් අකුසල රැස් කරගත්තද ඒගොල්ලොන්ද සසර කොච්චර පාක ලැබෙයිද ඔය වගේම මේ අන්තිමද 500 වෙනි ආත්මයේ තේ විපාක වින්ද රහත් වෙලා ඒ රජතුමාට ඒ රාජපුරුෂයන්ට පංචානන්තාරිය කර්මෙන් එකක් නේද අරහන්ත ඝාතනි ඒගොල්ලෝ කොච්චර කලක් දුක් විඳීද ඒගොල්ලෝ නැවත මනුෂ්‍ය ලෝකයට මොනතරම් අකුසල විපාක විඳීද මේ තරම් බැලුවා මුළු ලෝකේටම පුංචි අකුසලයේ පවා බෙදී යනවා භයානකයි එනිසා තාම කුඩා සතෙකුටවත් දන දන හිංසා නොවන හැටියට පැවතුනොත් අපට මේ සංසාරේ කෙටි කරගන්නවා පමණක් නෙමෙයි මුළු ලෝකේම ආශිර්වාදයක් අපට ලබා ගන්න පුළුවන් වෙනවා කින්නතුන් අහලා ඇති පුදුම සිද්ධිය ඒ කියන්නේ කිහිරි උලකින් ඔය වගේම ගොපුරු ළමයෙක් කියලා කිහිරි උලකින් නැස්සෙකුට විද්දා ඒ පාපේ නිසා අවීචේ දුක් විඳලා ඇවිල්ලා ආත්භාව 499 වාරයක් කිහිරි උලේ උල තබා මරුන් ලැබුවා මිනිස්සෙකු ඇති මොනතරම් පුදුම පුංචි අකුසලේ පවා විපාක දෙන්න ගියාම ඒ වගේම 500 වෙනි ආත්මයේදී සවැත් නුවරේ ප්‍රදී සාරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය උතුමෙක් වාට පුත්න රජගහ නුවර. මේ රජගහ නුවර මෙතුමා හොඳ උසස් වංශික බ්‍රාහ්මණ මානවකයෙක් වෙヒතියා. බොහොම ලස්සන ශරීරේ නම උත්තර කියලා. ඔය අතර වස්සකාණ කියන මගද මහා මාත්‍යාගේ දියණිය සරණ පාවා දෙන්න අතර ඒක ප්‍රතික්ෂේප කරලා මහණුනේ. මහණෙච්ච අලුතම සාරියුත් මහ රහතන් වහන්සේට උදරාබාධයක් හැදිලා හන්දාවක පසුදා උදේම ඊට මේ ගිතිල් ඉන්දපාති කරනෙන්න මේ සාමණේර උත්තර සාමණේරයන් වහන්සේ පාත්‍රයේ කරගෙන හිඳිරි පාන්දර පිටත් වුණා. ওই පිටත් යන අතර වේලුවනාරාමයෙන් පිටත් වෙලා පොකුණක් ළඟ මේ පාත්‍රයේ තියලා මූණ සෝදන්න පොකුණට දැස්සා. ඒ අතර ගියක් කඩා පොහුරු රංචුවක් පස්සේ රාජපුරුෂයන් දූගෙන නෙගුට එක හොරේ කන්තිදී භාණ්ඩ ගොඩාක් පොඩි බැඳගෙන ඇවිල්ලා ඒවා මේ පාත්‍රයට දාලා දිව්වා. ඕ ජීවිතේ බේරගන්න. ඉතින් අර පස්සෙන් ආපු රාජපුරුෂයෝ මේ පාත්‍රයේ පොදියක් තියෙනවද කියලා බැලුවා මේ ගෙදර බඩු. පස්සේ මේ කුඩා සාමණේරයන් වහන්සේ අල්ලගත්තා. කුඩා කිව්වට දැන් අවුරුදු 20ක තරම් හොඳ දෙනුම ඇති බොහෝම වාසනාවන්ත රූපයක් ඇති ස්වාමීන් වහන්සේ. අල්ලගෙන ඉඳ වස්සකාන මගද මහා මාත්‍යාට බාර දුන්නා. මෙන්න මේ ජය බිඳුතු එක්කදා හොරෙක් කියලා. වස්සකාර බ්‍රාහ්මණයා දැන් අමනාපෙන් හිටියේ. තමන්ගේ දියණිය සරණ පාවා නොගත් නිසා. ඒක නිසා කෙලින්ම කිසිම වගභාගයක් නැතුව කිහිලි උලේ සබඳ නියම කළා. අනේ ඉතින් කිහිලි උලේ හින්දෝකමේ කුඩා ස්වාමින් වහන්සේ පමා නිසා සාරියුත් මහ රහතන් වහන්සේ දිනසින් සොයා බැලුවා මෙන්න විපත. පස්සේ බුදුරජාණන් වහන්සේට දැනුම් දීලා විශාල සංඝ පිරිසක් එක්ක වැඩියා ඒ සෝනට සෝම්බිමෙත. එලනාරි සාරුවක්ඥන් වහන්සේ උත්තර සාමණේරයන් වහන්සේගේ ඉස්සත අප කියලා බොහෝම කරුණාවෙන් කතා කරලා උත්තර දුක්ෙන් දෙපා මේක මේ වස්සකාර මගද මහා මාත්‍යාගේ වරදක් නෙමෙයි රාජපුරුෂයන්ගේ වරදක් නෙමෙයි මේක තමන් සසරදී කරගත්ත මෙන්න මේ විදිහ අකුසලයේ විපාකයක් ඒකනේ මැස්සෙකු කිසිදු උලකින් විද්දා එදලා මරුණා එනිසා දැන් මේ 500 වෙනි වාරයයි ඔබ විපාකෙතුන් මොන පැලේ හැබැයි මින් ඉදිරියට විපාක නැහැ මෙන්න මේක මෙනෙහි කරන්න කියලා භාවනා ආරමුණක් දුන්නා උල පිටම රහත් වුණා උන්වහන්සේ ඒ විපාක වාරයෙන් අවසන් වුණා පමණක් නෙමෙයි මතු සසර විඳින්න තෙන සිළු සංසාර දෝෂ වලින් අත මිදුණා මේ බලන්න පුංචි අකුසලයේ පවා බෙදී යන හැටි ඒ නිසා අපි සෑම විටම අනුකම්පා කරන්න ඕනේ මේ කුඩා මැසි මඳුරුවන් වැනි සතුන් දෙපවා ඒ කියන්නේ මේ එළුවන් බැටළුවන් කුකුලන් ආදී නොයෙක් විදිහ සත්ව ඝාතනය කිරීම නොදන්නා කමින් සිදුවෙන දෙයක්. පින්නතුන් අහලා ඇති කුසල් මහරජුගේ මහා යාගයක් කරන්න ගියා දවසක්. ඒ කියන්නේ කුමාරයන් 100යි කුමාරිකාවන් 100යි දාසියන් 100යි දාසීන් 100යි ඔහු මොකෝම සත්වයන් කොට්ටාසතුරෙන් 100 බැගින් අරගෙන විශාල යාගයක් කරන්න සෝදාන් වුණා මහා බයක් ඇති වෙලා. ඒ බයට අග්‍ර පුරෝහිතයා මොකද කරේ මේ නැති කාදරයක් තවත් ඇති කරන්නයි මේ මහා යාගයක් යොදාගත්තේ. ඕක දැනගෙන මල්ලිකා දේව රජුන්ට දොස් කිව්වා මහා පරිමාණේ කෑම ගන්න පුළුවන් වුණාට මෙච්චර බුද්ධියක් නැද්ද? මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟම විහාරේ වැඩි ඉන්නවා ජේතවනාරාමයේ. ඇයි මේ පුරෝහිතයා කියන්නේ මේ මහා පෞරස් කරන්න යන්නේ වහාම යම් බුදුරජාන් වහන්සේ දකින්න කියලා එක් කරගෙන ගියා. එක් කරගෙන ගිහිල්ලා බුදුරජාන් වහන්සේ ඉදිරියේ ඒ ඔක්කොම කාරණා පහදා දීලා ඒ පාපය අතමිදෙව්වා. ඊට පස්සේ සංඝ සභාවේ සාකච්ඡාවක් ඇති වුණ මේ මල්ලිකා පුදුම විදිහේ බුද්ධිමත් වැඩක් මේ කෙරුවේ. රජතුමා මේසා විශාල පාපයකින් මුදවාගත්තා කියලා. බුදුරජාන් වහන්සේ වදාලා මේ මල්ලිකාව අද විතරක් නෙමෙයි මේත පෙර ඈතම කාලයක පුදුම විදිහේ මේ වාගේ අභිහදානියක් දීලා තියෙනවා. ඒ මොකද ඒ කාලයේ මෙතුමිය රාජමහේසිකාව. ඒ කියන්නේ උග්ගසේන කියන රජතුමාගේ රාජමහේසිකාව. ඒ කාලේ රජවරු හිටියා 100ක්. ඒ 100 දෙනාගෙන් බාලම රාජකුමාරයා තමයි උග්ගසේන. එතුමාගේ දෙවිද මහත්මිය බිසව තමයි ධම්මදින්නා කියලා මෙතුමියේ කාලේ. ඔය අතරතුර බර්ණස්නවර ප්‍රධාන රජතුමා තමන්ගේ ශක්තිය යොදවලා මුළු මහත් රාජධානි 100ම අත්කරගත්තා. ඔය අත්කරගත්තේ එක්තරා වෘක්ෂ දේවතාවෙකුට බාර වුණා. මට තරුණ වයසේ රාජ්‍ය ලැබුණොත් මම මුළු 100ක් රජවරුන්ගේ ඡද බිසවරුන්ගේ ලේමස් වලින් බිලි පූජාවක් කරනවා කියලා. ඇත්ත වශයෙන්ම ඔහුගේ පින නිසායි, ඔහුගේ සූරභාවය නිසායි රාජ්‍ය 100ම අත්පත් කරගත්තා. ඔහු හිතුවා ඇත්තට මේ දේවතානුභාවයෙන් තමයි මට රාජ්‍ය ලැබුණේ, ඒ වගේම මේ මුළු ජම්බුද්දීපය අත්පත් කරගන්න පුළුවන් වුණේ කියලා තමන්ගේ බලසේනාව යොදලා අර කොම රජවරුයි රජ බිසෝවරුයි අල්ලගෙන ආවා. හැබැයි මේ ධම්මදින්නා කියන ඒ මහේසිකාව එවකට ගර්භණී වෙ හිටියා. එනිසා අනුකම්පාවක එතුමිය ජනාවේ නැහැ. ඔය අතර ඇත්තට වෘක්ෂයේ අධිගෘහිත දේවතාවෙක් හිටියා. මේ දේවතාවා මහා කරුණාවෙන් හිතුව අනේ මේ මිනිස්යා මේ රජතුමා මගේ පෙනකින් මගේ බලයෙන් රජයට පත් වුණා නෙමෙයි මේ තැනැත්තා මේසා විශාල අකුසලයක් කරන්න යනවා මගේ විමානද්වාරය අපිරිසුදු වෙනවා මේක වළක්වා ගන්න කාගේ හරි පිහිටක් ඕන නේද කියලා හැම දෙවි කෙනෙක් එක්කම ගිහින් සාකච්ඡා කළා. චතරවරන් දෙවියන් දෙ කිව්වා. ඒත් නෑ සද්දේව රජුරවන්වත් කිව්වා. එකමා කිව්වා මටත් ඕකනම් වළක්වන්න බෑ වළක්වන්න පුළුවන් එකම කෙනෙක් කියනවා. ඒ කවුරු නෙමෙයි අර උග්ගසේන රජුරවන්ගේ බිසව ගර්භණී වෙ ඉන්න ධම්මදින්න එතුමියට පෙර ධාති තේනවා. එතුමියට පෙර කම බොහෝ ඈත තේනවා. එතුමියට පුළුවනි මේක වළක්වන්න. වහා මෙතුමියත් ගෙන ගන්න කිව්වා. පස්සේ අර බර්ණස් රජුරවන්ගේ පෙනී හිටියා මේ අහසේ දේවතාවා. පෙනීලා කිව්වා සමුන්නාසේ බුරුකාරේ මේ ඔක්කොම ගේනවා කියලා එක්කෙනෙක් ගෙනාවේ නෑනේ ධම්මදින්න ගෙනාවේ නෑනේ. ඉතින් ගෙන ගත්තා පස්සේ එදපස්සේ එතුමිය එතෙන්දී පුදුම විදිහේ ඥානවන්ත වැඩක් කළා. අච්චර වැඩිහිට රජදරුව සිටියේ තමන්ගේ ස්වාමි රජදරුවාට වැඳා උග්ගසේන රජුරවන්ද වැඳා. එතකොට බර්ණස් රජුරවන් මොකද මේ වැඩිහිටියන් ඉඳින්දී මේ තා අනිත් එක්කිනුට වඳින්නේ. ඒ මගේ ස්වාමියා. මගේ සියලු රසයසුරු දුන්නේ මෙතුමා. එනිසා මම වැඳා. එතකොට මර දේවතාව සාදු සාදු කෙනාවිල එතුණු මල් මෙතකින් පූජා කළා. ඊළඟට දැන් මේ අනේ සජදරුවන්ට වඩා නායක මේ බ්‍රහ්මදත්ත රජුරුවන් එයාට වැඳින්නේ. ඒ වගේම දේවතාවට වැඳින්නේ. දේවතාවට වැඳින්නේ ඇයි කියලා අහනකොට කිව්වා සමුන්නාස රජුන්නේ මේ දෙවියන්ගේ අනුභවයෙන් නෙමේ සමුන්නාසගේ පිණින්. එනිසා දෙවියන්ට මං වදින්න අවශ්‍ය නැහැ කිව්වා. එතකොටත් ඒ දේවතාවේලා මල් වෙතකින් ස්තුති කළා සාදුකාර දුන්නා. ඔය විදිහට තිස්සා අවස්ථා හතරකදීම සාදුකාර දෙලා මෙතුමිය ඇඬුවා. ඇඬුවෙන් පස්සේ සිනහන් වුණා. එතකොට මේ බ්‍රහ්මදත්ත රජුගේ ඇස මොකද ඇඬුවේ? දේවයන් වහන්සේ මං ඇඬුවේ ඉතාම වැදගත් කාරණයක් සිහිවිලා. ඒ කියන්නේ පෙර ජාතියක මම සාමාන්‍ය ජනපදයක සිටුවරයෙක් වාගේ ඉන්න කෙනෙකුගේ ස්වාමි දිවණියක් වෙලා හිටිය. මම ඒ ගෙදරට බොහෝම හිතවත් ඥාති කිරිසක් ආපේලාවේ එයාට යන රසමියුරු කෑම ආදණ්ඩ අපේ 16ට කිව්ව මස් හොයාගෙන ඉන්න කියලා මස් කඩේකින්. එදා මස් නෑ. පස්සේ මොකද කියන්නේ අපේ ගෙදර ඇති කරන එළු දෙනක් හිටියා. ඉතින් මගේ යකින් මේ එළු දෙන මාරලා එදා ඒ එළු මස් සමග මම දානේ දෙවගුවා. කියන්නේ ආහාර සංග්‍රහය කළා, භෝජන සංග්‍රහ කළා. ඒ අකුසලයේ නිසා මම අවීචේ මහා නරකයේ දුක් විඳා. අන්තිමේදී නැවත නැවත එළු දෙනක් වෙමින්ම අර මරුන් කෑව එළු දෙනගෙම ලෝම ගණත මට දෙලි කැපුම් ලබන්න සිද්ධ වුණා. ඒක සිහි වෙනකොට මට සිනහ පහළ වුණා. අද මම ඒක නිදහස් වුණා. නමුත් ඇඳුනේ මහරජතුමනි මම එක එළු දෙනෙක් මැරුවේ. එක එළුදිනෙක් මාළ එළුදිනෙගේ ඇඟ ලෝම දාහට මත මරුන් කන්නේ දුනා එළුදිනෙගේ වශයෙන්ම ඒ වගේම අවීචයේ දුක් විඳලා දැන් තමුන් වහන්සේ මේසා වටිනා රජවරු 100ක් විසවරු 100ක් මේ අත්වෝ මාළ මොනතරම් දුක් විපාකද තමුන් වහන්සේ පත් වෙනවාද කියලායි මගේ මේ කන ධාතුව කිව්වා. එතකොට මාර දෙවතාව ඇවිල්ලා මල් මෙතක් කියලා සාදු කාර්යදින ස්තුති කළා. බොහෝම හරියක ඉතාම වැදගත් පණිවිඩයක් කියලා. නින්නේ රජතුමා බිහිතියක පැත්තලා වහාම අර සියලුම දෙනාට වැඩි හිටියන්න වැඳලා තමන්ට වඩා ලාභාලයට ආචාර කළ සමාව ගත්තා. සමාරගණ්‍ය සංග රාජධානුවට පිටත් කර යවුවා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා එදා ඒ ධම්මදින්නා තමයි අද මේ කෝසල මල්ලිකාව. එදා මේ වෘක්ෂ දෙවතාව නම් තමන් වහන්සේ ලෝතුරා බුදු සමන් වහන්සේ කියනක පහදා දුන්නා. එදා ඒ කාලේ ඒ විශාල විපත්තියෙන් ගොඩගනු ලැබූ රජතුමා තමයි අද මේ කොසල මහරජතුමා කියලා පහදා දුන්නා. බලන්න පින්නතුනි, එක එළුදෙනුක මරලා මෙච්චර අකුසල විපාකයක් ඉඳින් සිද්ධ වුණා නම් මේ තරම් විශාල සත්ව ඝාතන කරනවා. දැන් අද කාලේ මේ ගොවිතැන් කරන ගොවියෝ මොන තරම් කෘමීන් නැසනවාද? ඒ වගේම තවත් ක්‍රම වලින් ප්‍රාණඝාත කරනවාද? අද ඉස්සරවාගෙන මේ මැෂින් වලින් සතුන් මරාගෙන මස් කරගන්නවා. ඉතින් මේ අතෝ මොන තරම් සංසාරයකටපත් වෙනවද? ඒවා අනාගතයේ නෙමේ වර්තමාන වශයෙන් විපාක ලැබෙන මහේශ මහා බල සම්පන්න ඒ වගේම මහා සාවද්‍ය අකුසල් බාටපත් වෙනවා කියන එක මෙලින් අපට පැහැදිලි වෙනවා. එනිසා කර්මීය හා විපාකයේ කියනක බොහොම බරපතලයි. එනිසාද මේ වර්ෂයක් ආරම්භ වෙන කාල පරිච්ඡේදයේදී අපි අදිස්ථාන කරගන්න එක වටිනවා. එදා ඒ බාරාණසී රජතුමා ඒසා විශාල ප්‍රාණඝාතයකින් අතිමිදුනා වගේ මෙතෙක් කල් අපාතයෙන් යම් යම් ස්වල්ප හෝ අකුසලයක් ප්‍රාණඝාත තීරකින් සිදු වුණා නම් මින් ඉදිරියට වෙන්නක් නොවේවා කියන අදිෂ්ඨානයෙන් අපි දැඩි අදිෂ්ඨානීය තුර පිළිවෙතකට යෙදෙනවා නම් බොහොම වැදගත් වෙනා මේ දුරුතු පොයේ දවසේදී. අනික් කාරණේ තමයි අපි සලකා බලමු ප්‍රාණඝාතයේ කියන කෙසේම විශේෂලු දෙයක් නෙමෙයි. තිනුතුන් අහල ඇති අපේ බුදුරජාණන් වහන්සේ වැඩින්න දවසක ස්වාමීන් වහන්සේලා කණ්ඩායම් තුනක් තුම්පලකින් ආවා. එයින් එක පිරිසක් ඇහැව ස්වාමීන් වහන්සේ නාතරමඟ ගමක පිටිසුඟා වැඩියා. ඒ වෙලාවේ අපට දායකෝ අපිව එක ශාලාවකට වඩම්මලා තියාගෙන කොටසක් බණ ඇහුවා, කොටසක් දාන සූදානම් කළා. ඒ වෙලාවේ දාන උයන පිහින අයගෙන් කුස්තියේ පිදුරු කැලලකට ගිනි ඇවිදලා ඒ පිදුළු කැලල අහසට නැගුණ අසුලඟින්. එතකොට අහසේ පියාසර කරන කපුටෙකුගේ බෙල්ලේ පැටලලා කපුටා අහසෙදිම මැරී වැටුණා. ඉතින් අපට හිතුණා අනේ මොනතරම් පුදුම කර්මයක් කළාද මේ කපුටා අහසෙදීවත් මොහොත මේ කර්මයේ පාපයෙන් නිදහස් වෙන්න බැරි වුණානි ස්වාමිනේ මොන හේතුවක්ද කියලා හැව. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඔය කපුටුවා පෙර ජාතික ගොවියෙක් බොහෝම ඈත කාලෙක එහෙන ගොවියාගේ හිතේ බොහෝම කම්මැලි ගුණේ. මේ කුඹරට ගියා, ඔහු වැතිරෙනවා කුඹරේ. කරත්ත බැන්දත් ඔහු වැතිරෙනවා කරත්තේ. ඉතින් මේ පාරේ. ඒ වගේම තවලමක් දැම්මත් ඔහු ගිහින් පතිත වෙනවා. ඉතින් කොච්චර ගහවත් නැගිටින්නේ නැහැ. බොහෝම කම්මැලි. මේ විදිහට ඉතින් කලක් මේ ගුණාගෙන් වැඩගන්න බැලුවා මේ මිනිස්යාට බැරි නිසා බොහෝම තදින් හිතේ වේදනාවක් ඇති කරගෙන පිදුරු වලින් මේ සතාව වෙලලා පිදුරු ගිනි කියලා මැරෙව්වා. ඔය අකුසලයේ නිසා අවීචයේ දුක් වින්දා ආත්ම 100ක් වාරේ ඔය විදිහටම ගින්නෙන් පිච්චලා මැරුණා. මේ 100 වෙනි වාරයයි කෙනෙකු වහන්සේ පහදා ධර්ම දේශනා කළා. ඔයගෙන තව අනිත් පිරිසක් කියන ස්වාමීන් වහන්සේ අපි මේ මුහුදෙන් එගොඩ ඉඳලා එන්නේ අපි මුහුදේ නැවෙන් එනකොට නැව මුහුදේ නැවතුණා. ඉතින් නොයෙක් විදිහට උත්සාහ ගත්තම මේ නැව පදවන්නට බැරි වුණා. පස්සේ කාලකන්ණි සලාකියක්ද තුන් වාරයක්ම කාලකන්ණි සලාකේ වැටුනේ කපිතාන්ගේ බිරිඳට. ඒ බිරිඳ බොහොම තරුණ වාසයේ බොහොම ලස්සන බිරිඳක්. නමුත් කපිතාන් කිව්වා දැන් මේ එක්කෙනෙක් නිසා මේ විශාල පිරිසක් මුහුදුබස් කරන්න මම කැමති නෑ. ඒ නිසා මට පේන්න කැතියට වැලිගෝනියක් දෙන්න බැඳලා මුහුද දාන්නයි කිව්වා. අනේ ස්වාමීන් ඒ කාන්තාව අඳානාති මුහුද ගිනුණා. ඉතින් අපි හිතුවා මොනතරම් අකුසලයක විපාකයක්ද කියලා අහගමු කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ඒකත් එහෙම සිද්ධියක්. එතුමිය පෙර ජාතියක ගොවියෙකුගේ බිරිඳක්. ඒ ගෙදර හදනවා බල්ලෙක්. මේ බල්ල හැම වෙලාවෙම මේ බිරිඳ එක්ක මේ උපාසිකාව එක්ක හැම තැනකම යනවා. කුඹුරට යන කොට යනවා, කඩේට යන කොට යනවා, ළිඳට යන කොට යනවා. ඉතින් දකින දකින සමහර මිනිස්සු විහිළු කරනවා, අන්න අන්න බලු යද්දී යනවා කියලා. එයින් මෙතුමිය හරි ලැජ්ජාටපත් වෙලා අන්තිමේදී මේ සතාව දේරන්නේ දරුව 1000ක් කුඹුරට ගිහින් එනකොට අර කැඳගෙනිච්ච කලේ වැලි පුරවලා මේ බල්ලගේ බෙල්ලේ එක කොනකුත් කලේ එක කොනකුත් ලනුවකින් බැඳලා වතුරකට දැම්මා. අන්තිමේ බල්ලා එකෙන් මැරී ගියා. ඒ අකුසලයේ නිසා මෙතුමිය ඔය වගේම ආවිචේ දුක් විඳලා ඉල්ලා ආත්භාව 100ක්ම මේ විදිහේ දියේ ගිලී මැරෙන්න සිද්ධ වුණා. බලන්න මහණෙනි කර්මංගේ හැටි මහා මොහොදේවත් බේරුමක් වෙන්නේ නැහැ. තාපිරිසත් යදාම හව ස්වාමීන් අපි මෙහෙම අසවල් පලා තින්දලා ඉන්නේ. අපි අතරමඟ විහාරස්ථානෙක ලැබුම් ගත්තේ ගල් දෙනක. අපි රාත්‍රියේ ගල් දෙනේ ඉන්නකොට විශාල ගලක් පැල්ලවිලා කිසි කෙනෙකුට ඒ ගල පෙරල ගන්න බැරුව අපි 7000ක්ම ගල් දෙනේ කොටු වෙලා හිටියා කෑමක් බීමක් නැතුව. අන්තිමේදී හත්ෙනි දවසේදී මේ ගල ඉබේම පෙරලලා ගියා. ඉතින් අපට කෑමක් බීමක් නැතුව හිටිය නිසා ඒ විහාරස්ථානේ ස්වාමින් වහන්සේලා දායකවරුත් බොහෝම අපහසුයෙන් අපට කැඳ වතුර පොවල අපේ පණ ටික අරගෙන ටික දාසිකින් අපි මේ ආවා. අනේ ස්වාමිනේ මොන විපාකයක්ද අපට මේ ලැබුණේ? මහණනි ඔබ සෑම දිනම හත් දිනාම මේක පෙර ජාතියේක ගවයන් බලන ගෝපල්ලංග සිටින කාලේ ගවයන් බලමින් ඉන්න අතර එක්තරා හුඹහකට ගාය පළගොයේ කිංගුවා. මේ පළගොයා අල්ලගන්න මේගොල්ලෝ කෙරේ වටේට තියෙන සීලවම හුඹස් හිදුරු වැහුවා. හිදුරු වලින් වැහුවා. ඉතින් එනකොට මේක විවෘත කරනවා කියලායි වහලා ගියේ. නමුත් එනකොට අමතක වුණා. අය දවස් 7කින් තමයි ඒ පාරේ යන්න වෙන්නේ. 7 වෙනි දාසේ යනකොට මතක් වෙලා මේ හුඹහේ සිදුරු විවෘත කළ බැලුවාම සෑමක් බීමක් නැතුව බොහෝම දුබල වූ මේ තලගොයා එළියට ආවා. අන්තිමේදී එකින් සිද්ධ වුණේ මෙයත් සංහිති අනුකම්පාව ඇතිලා අසගාන පිටක් කර ඇරියා. මේ අකුසලිය නිසා අවීචේරණංගේ නෑ. නමුත් ආත්ම භාව 17ක්ම මේ වගේ ගල්ෙන් වලට කොටු වෙලා 7000 ඔබ හත් දෙනාට දුකින්ින සිද්ධ වුණා. මේ වගේ පර්වත කුහරයකදීවත් අකුසල කර්මෙන් මිදීමක් නැහැ කියන එක පහදා දෙමින් විශිෂ්ට ධර්ම දේශනාවක් අදාලා තුන් පිරිසටම ඒ සියලු දෙනා වහන්සේ සියලු කෙලෙස් නැසා ඒ බණපදයෙන් අරිහත්ත්වයටද පත් වුණා. පින්නතුනි බලන්න ස්වල්ප වූ අකුසලයේ පවා විපාක දීමේදී අප්‍රමාණ විපාකවලට දුක් විපාකවලට පාත්‍ර වෙන හැටි අපේ අර්ථ කථාල සඳහන් වෙනවා. ප්‍රාණඝාත අකුසලයේ කිරීමේ ආදීනම ප්‍රාණඝාත අකුසලෙන් මිදීමේ ආනිසංස මෙහෙමයි කියන එක. පානාතිපාත කියන මේ අකුසලයේ භාවිත බහුලීකරත කළ අය සසරදී අවීචයට යනවා, නරකාදියට යනවා, තිරිසං අපායට යනවා, ප්‍රේතාපායට යනවා. මනුලොවට යම් කුසලයකින් ආවා නම් අල්පාස් කරේනවා. තුල්ලකම විභංග සූත්‍රයේදී මේක හොඳින් දේශනා කරලා කියනවා. ප්‍රාණඝාත කරන අය ඒ අකුසලෙන් නරකාදියට යනවා. යම් කාලයක යම් වෙන කුසලයකින් මනුලොවට ආවා නම් මව කුසේම නැති වෙනවා. උපදින මොහොතේම නැති වෙනවා. ඉපදී ටික දවසකින් නැති වෙනවා. අඩු වයසදී නැති වෙනවා. මේ කණුතුරු වලින් නැති වෙනවා. මේ රෝගාබාධ වලින් නැති වෙනවා. එනිසා පරමාසින්දියේ නෑ කියන්නේ කුණාසේ තෝරලා දුන්නා. මේ වාගේ ආදීනව රහසක් තියෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස වශයෙන් මෙහෙම සඳහන් වෙනවා. අංග පච්ඡංග සම්පන්නක ප්‍රාණඝාතයෙන් වැළකුණු අය හැමදාම හොඳට අංග ප්‍රසංග ඇති උත්පත්ති ලැබනවා. අංග විකල වෙන්නේම නැහැ. නමුත් ප්‍රාණඝාත කරපු අය මනුලොවට ආවම අංග විකල වෙනවා. ආනෝ පරිණාහ සම්පත්තික ප්‍රාණඝාත නොකරපු අය හොඳට උස මහත් ඇති බොහොම නිරෝගී කයක් ඇත්තෝ වෙනවා. නමුත් ප්‍රාණඝාත කරපු අය ඒ වාගේ නැතුව බොහොම අප්‍රසන්න නිකන් කුරුමිත්තන් ගනි තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකුණු අය ජව සම්පත්තික බොහොම ශක්තිමත් ජවයක් ඇති අය බවට පත් වෙනවා. ප්‍රාණඝාත කරපු අය බොහොම දුර්වල පුජ්‍යලයන් වෙනවා. ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකුණු අය බොහොම සුපිහිටි සිරිපතුල් ඇති කෙනෙක් වාගේ අපේ බුදුරජාන් වහන්සේ කියනවා නේද, සිරිපතුල සම්පූර්ණයෙන් බෙරෑසක් මෙන්ම සමතලා පොළොව පිහිටනවා කියලා. ඒ වාගේ පිහිටන සිරිපතුල් ඇත්තෝ වෙනවා. නමුත් ප්‍රාණඝාත කරන අයගේ පය ඒ වාගේ නෑ, උත්කුටි දෙවෙනවා. එවාගෙන ප්‍රාණඝාතින් වැළකුණු අය දික් විලිඹු දික් ඇඟිලි එවාගෙන ඍජු ශරීරයක් තෝ වෙනවා. ප්‍රාණඝාත අකුසලයේ කරගත් අය ඒ ලකුණු වලින් සම්පූර්ණයෙන් තොර වෙනවා. එවාගෙන චාරුතා එවන් බොහෝ මනෝක්ෂ ශරීරයක් තෝ වෙනවා ප්‍රාණඝාතින් වැළකුණු අය. ප්‍රාණඝාත කරන අය බොහොම අමනෝක්ෂ ශරීරයක් තෝ වෙනවා. මුදුතා එවාගෙන ප්‍රාණඝාතින් වළකිනේ බොහෝම මුරුදු මොලොක් එවාගෙන ප්‍රසන්න ශරීරය මැලි ශරීරයක් තෝ වෙනවා. ප්‍රාණඝාත කරපර බොහොම ගොරෝසු ශරීරයක් තෝ බාට පත් වෙනවා. එවාගෙන සුචිතා ප්‍රාණඝාතින් වැළකුණු අය බොහෝම පිරිසුදු ශරීරයක් තෝ වෙනවා. බොහොම පිරිසුදු ශරීරයක් තෝ වෙනවා. ප්‍රාණඝාත කරපර බොහොම අපිරිසුදු අය බාට පත් වෙනවා. දුගඳක් තෝ වෙනවා. එවාගෙන සූරතා ප්‍රාණඝාත නොකරපු අය බොහෝම නිර්භීතය වෙනවා. ඒ කියන්නේ ඕන රාජසභාවකමනු ත්‍රිජව කතා කරන්නේ එවාගෙම බොහෝම දෙනාගේ ප්‍රේමනාප භාවය දිනා ගන්න සුදුසු වෙනවා. නමුත් ප්‍රාණඝාත කරපය බොහෝම දුර්වල දුරුමංකුවයි බවට පත් වෙනවා. එවාගෙම මහබලත ප්‍රාණඝාතයෙන් වැළකුණු අය බොහෝම ශක්ති පන්තය බවට පත් වෙනවා. බොහෝම ශක්තිමත් අය බවට පත් වෙනවා අපේ යුතුයමුන් රජතුමා වාගේ. ප්‍රාණඝාත කරපු අය හැම අතකින්ම කායික දුර්වලකම් වලින් පෙළීමට පත් වෙනවා. එවාගෙම විස්සත්ත වචනතා ප්‍රාණඝාතයෙන් වැළකුණු අයගේ වචන බොහෝම පැහැදිලිව නිකුත් වෙන වචන එනවා. ඒ කියන්නේ හොඳ කතිකත්වයක් ලබනවා. නමුත් ප්‍රාණඝාත කරපු අය මනුලෝ උපන්නාම ඒ වාගේ වික්ෂ බාටපත් නොවන්නෝ බවට පත් වෙනවා. ලෝකපියතා එවාගෙම ප්‍රාණඝාතයෙන් වැළකුණු අය ලෝකයේ ජනතාවට බොහෝම ප්‍රියමනාප වෙනවා. නිතර දකින්න නිතර කතා කරන්න හැමදෙනාටම ප්‍රියභාවයක් ඇති වෙන හැමදෙනාගේ මෛත්‍රිය ලබන්නේ කියනවා. නමුත් ප්‍රාණඝාත කරපු අය මනුලෝ උපන්නාම කිසි කෙනෙකුට ප්‍රියමනාප නැති හැමදෙනාගෙන් කොන් වෙන පුජ්‍යලෙක් බවට පත් වෙනවා. එවාගෙම අනිලතා ප්‍රාණඝාතයෙන් වැළකුණු අය හෙලතුල්ලන් වැනි නුවණ මඳිය ලැබක් බවට පත් වෙන්නේ නැහැ. විතරෝ බොහොම බුද්ධිමත් අය බොහොම ඥානවන්ත අය වජිරෝපම ප්‍රඥාචය බවට පත් වෙනවා. නමුත් ප්‍රාණඝාත කුසලයේ කරපු අය හැමතැනම බොහොම දුර්වල අනුවන කුජලයන් බවට පත් වෙනවා. එවාගෙම අච්ඡම්විත ප්‍රාණඝාතයෙන් වැළකුණු අය මනුෂ්‍ය ලෝකේ තාම කවදාකවත් පැතිගන්න කෙනෙක් නෙමෙයි. මොන දෙයකටවත් පැතිගන්නේ නැහැ. බොහොම ශක්තිමත් සිතක් ඇති අය බවට පත් වෙනවා. නමුත් ප්‍රාණඝාත කරපෑ මනුලෝ උපන්නා බොහොම කැටිගන්න සුළු බියගුල්ලන් බවට පත් වෙනවා. එවාගෙම දුක් ප්‍රදාන්සිත ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකුණු අය කිසිදාක කිසි කෙනෙකුගේ දෙයකට අභිභවනය කරන්න බැරි වෙනවා. බොහොම තේජවන්ත අය බවට පත් වෙනවා. එවාගෙම ප්‍රාණඝාත කරපෑ මනුස්ස ලෝකේ තාම හැම තැනකදී මේ තැනැත්තා හැම දිනකටම යටත් වෙන කෙනෙක් බවට එවාගෙම බියගුළු කෙනෙක් එවාගෙම දුබල කෙනින් බාට පත් වෙනවා. එවාගෙම පරූපක්ඛමේන අමරණතා ප්‍රාණඝාතයෙන් වැළකුණු සීලවත් අය කිසිදාක අනුන්ගේ අතින් මරුන් කඳ වෙන්නේ නැහැ. අනුන්ගේ උපක්‍රමයන්ට පත් වෙන්නේ නැහැ. ප්‍රාණඝාත කරපු අය හැමදාම අනුන්ගේ උපක්‍රමවලට ප්‍රවයාටපත් වෙලා ජීෙන් මරණයට පත් වෙන්නේ සිද්ධ වෙනවා. එවාගෙම සුරූපතා ප්‍රාණඝාතයෙන් වැළකුණ අය බොහෝම රූපවන්ත බවට පත් වෙනවා. ප්‍රසාදනීය රූප සම්පන්න ලබන්න වෙනවා. ප්‍රාණඝාතයේ කරපු අය සසරදී මනුස්ස ලෝක උපනුපන් තැන බොහොම විරූපී බවට පත් වෙනවා. එවාගෙම අප්පාබාධතා ප්‍රාණඝාතයෙන් වැළකෙන උපනුපන් තැන බොහොම නිරෝගී ජීවිත ලබනවා. ප්‍රාණඝාත කරපු බොහෝම රෝගාබාධ වලින් පෙළෙන්නම් බාට පත් වෙනවා. කාසස්වාස අපත්මාරාගේ බොහෝ භයානක රෝගයන්ට පවා පත් වෙනවා. එවාගෙම අශෝකිත ප්‍රාණඝාතයෙන් වැළකුණු අය ශෝක නොවන්නෝ වෙනවා. ඒ කියන්නේ ශෝක වෙන කාරණා ඔහුට ඇති වෙන්නේ නැහැ. ප්‍රාණඝාත කරන අයට හැමදාම අමුදරුවන්ගෙන් වෙන්වීම, එවාගෙම පුත්‍ර ධාරාවන්ගෙන් වෙන්වීම, නෑදෑයන්ගෙන් වෙන්වීම ආදී නොයෙක් විෂණයන්ගෙන් විපත්තියෙන් ශෝක වෙන කෙනෙක් බවට පත් වෙනවා. එවාගෙම හිමේහි මනාපිහසද්දෙන් අවිප්‍රයෝගතා ප්‍රාණඝාත නොකරපු අය තමන්ගේ ප්‍රියමනාප පුජ්‍යලයන්ගෙන් වෙන් නොවන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ වෙන දුකකට පත්වන්නේ නැහැ. ප්‍රාණඝාත කරපය හැමදාම තමන්ගේ ප්‍රියමනාප සියල්ලෙන් වෙන්ගෙන සිද්ධ වෙනවා. එවාගෙම දීර්ඝායුකතා ප්‍රාණඝාත නොකරපය බොහෝම දීර්ඝාසවින්දනේ කරනවා. ප්‍රාණඝාත කරන අය අල්පාස විඳින්නෝ බාට පත් වෙනවා. මේ ආදී හේතු කාරණා රාශිය ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස ප්‍රාණඝාතයේ යෙදීමේ ආදීන හැටේට මනුෂ්‍ය ලෝකයේදී පමණක් විඳින සිදු වෙනවා. නමුත් සතර ආපාදානිය වුණා ප්‍රාණඝාත අකුසලයේ නිසා මොනතරම් විපත්යෙන්දපත් වෙන්නේ සිදු වෙනවද? එනිසා බෞද්ධයන් වශයෙන් පමණක් නෙමෙයි මිනිස්යන් වශයෙන් බෞද්ධ අවබෝධ හැම දිනෙක විසින්ම කළ යුතු වන්නේ සමාගයේ ජීවිතයේ තමා ප්‍රේමනාස බැවින් මේ තමාවන් මෙන්න සියලු සත්‍යයන් සැපයට කැමති බව සලකාගෙන ඒ සියලුම සත්‍යයන් වෙත හැම විටම මෛත්‍රී සිත පවත්වමින් කරුණාව දක්වමින් තමන්ගේ හිත දියුණු කර ගැනීමයි. අත්ථූපමාය සම්බේසං සත්තාන සුඛකාමතං පස්සෙත්වා කමතෝ මෙත්තං සම්බ සත්‍යේ ස්වභාවයේ. ඒ කියන්නේ තමා උපමා කොටගෙන තමා සැපයට කැමති බව සලකාගෙන ලෝවැසි සීල සත්‍යයන්ද ඒ වගේම සැපයට කැමති බව සලකා උනට මෛත්‍රියේ පැතිරෙවි යුතුයි කියලා පූර්වාචාර්යයන් වහන්සේලා අපට උගන්වලා තියෙනවා. එනිසා අපි හැම වෙලාවෙම අපේ චිත්තසංතානෙ මෛත්‍රියෙන් පුරවා ගන්නට ඕනේ, කරුණාවෙන් පුරවා ගන්නට ඕනේ. අපේ මధుරයේ කැඟේ විඳින්න ආවත් යම් හේතුවකින් විඳින්න පටන් ගත්තනම් ඌ තලන්නේ නැතුව අපි මෛත්‍රී කරන්න පුරුදු වෙනවා නම් ජයගත්තා වෙනවා. මේ සතා සතරදී මගේ පියා, මගේ මව, මගේ සහෝදරයා, මගේ සහෝදරිය, මගේ දුව පුතා අනන්ත වාරවල මම සතරදී මధుරයේ කළා මේ වාගේ අනන්ත වාරවල අනුන්ද පීඩා කළා කියනවා. මේ සතා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මගේ මේ මෛත්‍රී සාගත ලැබුණ නෙමේ මధుරු වාගේ සිතේ කුසල් සිත් පහළ වේ, සුගතියේ උපදීවා, කල්යාණ මිත්‍රයන් ලබාගෙන දාන ආදී කුසල් පාරමී පුරා සසර දුකින් මිදී අමා මහ නිවන් දකිලවා කියා මෛත්‍රී කරන්න පුළුවන්. එතකොට මధుරු වාගේ විසු ශරීරගත වන්නේ නැහැ. ලේ දන්දීමේ උසස් කුසලයේ කොත් මුඳුන්පත් වුණා. මේ විදිහට සලකා බැලුවම පින්නතුනි අපට හැම වෙලාවෙම හැම ඉරියව්වකදීම පුළුවනි මේ මෛත්‍රියයි කරුණාවයි දෙක අපේ චිත්තසංතානේ පුරවා ගන්නට. ඒ කමාගේ චිත්තසංතානේ මෛත්‍රී කරුණා දෙක දිනු කරගත්තා නම් ඒ මෛත්‍රී කරුණා ගුණේ හේතු කොටගෙන පුරන්න බැරි සීලයක් නැහැ, කරන්න බැරි ප්‍රතිපත්තියක් නැහැ. හැම උසස් ගුණයක්ම පූර්ණේ කරගන්න මේ මෛත්‍රිය මේ කරුණාව උපනිශ්‍රේ වෙනවා. මෙන්න මේක නිසා කර්මය හා විපාකයේ පිළිබඳ මනවින් නුවණින් තේරුම්ගෙන හැම විටම මේ අකුසල කර්මයන්ගෙන් වෙන් වී කුසල කර්මයන් යෙදීමට අපි අදිෂ්ඨාන සබා ගනිමු. මේ විදිහට අපි සලකා ගනිමු. සැප දුක් වේදනා විඳුවමින් සෙවණැල්ලක්සේ තමා සමඟම ගමන් කරන එකම දයනම් කුසලා කුසල කර්මයයි. එබැවින් මාසිත තුළ හටගන්නා වූ අකුසල චේතන